සෝතාපන්න වෙලා කියලා දැනගන්නේ යාගේ සෝතාපන්න මාර්ගඵල ඥාණයෙන්මයි. ඥාණයෙන්මයි දැනගන්නේ. දැන් මෑණියනි මම විභාගයක් ලියනවා. විභාගේ ලියලා දැන් මට රිසල්ට් එන්නේ මාස දෙකකින්. දැන් මම රිසල්ට් එක කියනවා. ගණන් නම් කොහොමද තේල්? එහෙමද විද්‍යාව? ඒක ගන්න දෙයක් නෑ ඒකත් තේල්. කුසිකර්මය? ඒක ගන්න දෙයක් නෑ ඒකත් තේල්. චිත්‍ර නම් සමහර විට මේ මට අඬගාලා ගහන්නත් ඉදයි. අර විභාග එහාවනේ මං ඇන්නේ. එහෙමද? එතකොට මොකද්ද පාස්? මොකවත් පාස් නෑ. එයා රිසල්ට් එක කියනවා. તો දැන් මෙයා ප්‍රශ්න පත්‍ර බැලුවෙත් නෑ ලකුණු දැම්මෙත් නෑ මොකවත් නෑ කොහොමද රිසල්ට් එක දන්නේ එයා ඒ ප්‍රශ්න දිහා දැක්කාම එයාට තියෙන උත්තර වලට අනුව එයා ලියපු ටිකට අනුව එයා දන්නවා මේක තමයි හම්බෙන්නේ තව කෙනෙක් කියන එයා කියනවා මේ අනිවාර්යෙන් 100% හම්බෙනවා මේකට හම්බෙනවා මේක 70%ක් මේක නම් සුවර් නෑ මේක ෆේල් වෙනවා මේ දෙක නම් කොහොම හරි බෝඩරෙන් හරි පාස් වෙයි කොහොමද දන්නේ එයාගේ දැනුමෙන් ඒක එයා දන්නේ එතකොට අපේ ප්‍රඥාවට අපේ දැනුමට තේරෙනවා මේ දේවල්ට මේ ප්‍රතිඵල හම්බෙනවා කියලා. ඒ වගේ සෝතාපන්න වෙනකොට සෝතාපන්න ඥාණයෙන්ම ඒ ආයෝජනයෙන්ම එයා දැනගන්න මම සෝතාපන්නයි කියලා. වෙන ක්‍රමයක් නැහැ. මෑණියන්ගේ සෝතාපන්න බලයට මට සාතිකයක් දෙන්න බෑ. ඇයි? ඒක මම ප්‍රත්‍යක්ෂ කළේ නැහනේ. ක්‍රම 10ක් විතර තියෙනවානේ සම්මාදිට්ඨි ක්‍රම. එතකොට ක්‍රම එක එක ක්‍රම වලට සෝතාපන්න හේතුඵල ධාමයෙන් කර්මඵල වාදයෙන් අනිත්‍ය දැකලා දුක්ඛ දැකලා සතර සටිපට්ඨානෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එක එක ක්‍රම වලට සෝතාපන්න වෙනවා. හැම එකක්ම දැන් අපි ප්‍රත්‍යක්ෂ කරලාද? ප්‍රත්‍යක්ෂ නොකරපු එකක් අපි දන්නේ නැහනේ. දන්නේ නැති එකට සාතිකයක් දෙන්නේ කොහොමද? තමන්ගේ මාර්ගඵලයේ පිළිබඳව සාතිකයේ තියෙන්නේ ඒ ඵලයේ පිළිබඳව තමන් තුළ තියෙන ඥාණයෙන්මයි. දැන් මෑණියෝ දකිනවා අනිත්‍ය ධර්මතාවෙන් සම්මාදිට්ඨිය. මෑණියෝ සම්මාදිට්ඨියට ඇවිල්ලා මොනවද අනිත්‍යයි මේ ලෝකේ? දුව වැටෙනවා කෑ ගහගෙන කරේට යන දුවනවා දැන් අනිත්‍ය දැකලාද නැහනේ හැබැයි මේ ගිය සතියේ වාහනේ යනකොට මේ බල්ලෙක් වැටිලා දැක්කනේ පුතේ මං කිය අනිත්‍යයි අස්තිරන්නේ කෝ මනු කෑ ගන්න ලී වක්කෙන අනිත්‍යයි පුතේ මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ ඇයි දුව වැටෙනකොට ඒක කිව්වේ නැත්තේ ඒ කියන්නේ ඒක තියෙන්නේ දැනුමක් ආගත් එකෙන් දැනුමක් නිර්මාණය ඒ දැනුමට ඵලයේ කියලා සාතිකයක් දීලා තියෙනවා අමදේම කර්මඵලෙන් එයා දකිනවා සර්පය දැක්කම දුවනවා ටෝච් එක විසිකලා දුවන්නේ දැන් ටෝච් එක අතේ තිබුණාම සර්පය එනවද නැද්ද කියලා හරි බලන්න පුළුවන් සර්පය හෙන එක බලන්න ටෝච් එකක් නෑ ඒකත් විසිකලා දුවලා දැන් කර්මඵල ඒක දැනුමක් නේ ඒක දැනුමක් නේ ආගන්නකොට මෑණියනේ අපේ ශක්ති විශේෂය තුළ අපේ සිතිවිලි වල ඒව රැඳෙනවා ඒ රැඳිලා ඒ රැඳිච්ච එකෙන් දැනුමක් ඇදෙනවා ගොඩාක් කට්ටිය අද බෞද්ධ 95%ක්ම රැවටිලන්නේ දැනුමට ඵලය කියලා. අපි ප්‍රැක්ටිස් එකෙන් බලන්න එපා. දැන් පුතා තේකගෙනකොට ලිස්සල වැටෙනවා. අම්ම කන හරි හරි පුතේ අනිත්‍යයි මේ ලෝකෙ මොකවත් පවතින්නේ නැහැ. කතරින්. ෆොටෝ එකක් ගන්නකොට කැමරාව නා. පුතේ අයියෝ නිකොන් 7500 මොඩල් එක. අනේ පුතේ මේක වැට්ටුවානේ බලන්නකො පුතේ කල්පනාවෙන් අල්ලගන්න එපා කියලා කනත් අල්ලලා මිරිකලා. වරන්ටි තියනනේ දැම්ම යවන්න බලන්නක පුතේ පරිස්සම කිසිම පිළිවෙලක් අර කෝපේ වැටෙනකොට තිබිච්ච මානසිකත්වය දැන් නැහනේ. ඇයි මේක නිකොන්ින්දද? අරක පෝසිලෙන්ින්දද? අර රොයල් සෙරමික් එකකට තියෙන එක නිකොන් වලට දෙන්නපාය. ඒ කියන්නේ අනිත්‍ය දැකලා නැහැ. අනිත්‍ය දැනුමෙන් ඉඳලා තියෙනවා. හරි හරි පුතේ ඕවා ඕම තමයි බඩු මුට්ටු ඒවා අනිත්‍යයි කැඩෙනවා බිඳෙනවා. ප්‍රශ්නයක් නැහැ. පුතාට තුවාල නැහනේ. ආ ඒක අයින් කරන්නක වරන්ටි තියනනේ යවන්න. ගණන් ගතන කෝපේ ප්‍රතිචාරෙමයි. එයා සම්මාදිට්ඨිය ඉන්නවා. ලියුම් කරලා ගේනවා දාන බෙදෙනවා. ආ සාන්පුරුෂය මලා. ආ ස්වාමීන් වහන්සේ මොකද මේ අල නේද? ආයි ලියුම් කරලා කිනවා. ආ දුවත් මලා. ස්වාමීන් වහන්සේ මේ පරිප්පු. ස්වාමීන් වහන්සේ ඔබ අන්තිර මොනවද උනේ? ගේට් කඩන්න කියලා. එයාට එක සාමාන්‍ය දෙයක්. අර පරිප්පු බෙදෙන එකයි අල බෙදෙන එකයි මාත්‍යා මැරිච්ච එකයි දරුවා මැරිච්ච ඔක්කොම එකයිනේ. අරකට තියෙන ප්‍රතිචාරය මොන මේකට තියෙන්නේ. එයා සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක්. අල බෙදාගෙන ඉන්නකොට ඇවිල්ලා කියනවා මේ ඇක්සිඩන්ට් එකක් වල මාත්‍යාම අනේ මගේ මාත්‍යා කියලා කලහන්න වටන එතනම සී නැති වුණා. දැනුමක් විතරයි ඒක මාර්ගඵලයක් නෙමෙයි. එයා දැනගන්න ඕනේ. එයාගේ අවබෝධය තුළ මේක ඵලයේද දැනුමද කියන එක. එයානේ දන්නේ. එයානේ ප්‍රත්‍යක්ෂ කළේ. එයා තමයි යාට සාතිකේ ලියන්න ඕනේ. අත්සන් කරන්නේ තෙයාමයි. මගේ සාතිකේ මම අත්සන් කරන්න ඕනේ. ඇයි? ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන තමන්ට. නිවැරදිව දන්නේ තමන්. එම නැත්තම් පරචිත්තේ තියෙන කෙනෙක් ළඟට යන්න ඕනේ. එයා මේ කින සම්මාදිටිය හැම එකක් පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. එයාට පුළුවන් තෝරලා දෙන්න මේක හරි එකක්ද වැරදි එකක්ද කියලා. එහෙම නැත්තම් මෑණිනි කවුරු කිව්වත් වැරදෙනවා. අනාගාමි සාතිකා ගත්ත කට්ටිය සිවුරු ඇරලා ගින් කසාද බැඳලා තිනවා. රාගේ නැති වෙනවනේ. ඒතර කොහොමද කසාද බැඳේ? සාතික බොරු. සම්මාදිටිය ඉන්න කට්ටිය වංචා කරනවා. සම්මාදිටිය ඉන්න කට්ටිය හොරකම් කරනවා. ප්‍රතිපත්‍ය කියලා ලා ගොඩනැගිලට එකතු කරලා කෝටි ගණන් එකතු කරලා හෙලිකොප්ටර් අරගෙන සම්මාදිට්ඨිය වල ඉන්න කට්ටිය රාතන් වංශලගේ බෑන් බැලන්ස් එක ගත්තාම ලංකාවෙන් භාගයක් ගන්න පුළුවන් සල්ලි වලට. රාතන් වංශලගේ බෑන් බැලන්ස් මේ පොලි අඩුයි කියලා ස්විස් බැංකුවලක් දාලා. ඒ සාතික පිළිබඳ ස්ථිරත්වයක් නැහැ. සැබෑ සාතිකය තව කෙනෙක් දෙන එකක් නෙමෙයි. තමන්ගේ අවබෝධය තුළින් තමන් ලියන එකක්. තමන් මේක තීරණය කරා. අනේ මට ටික රාගික දේවල් ලැබෙනවා නේ. මේ දරුවෝ දකින්නකොට මට මේ රාගික තෘෂ්ණා සිතිවිලි අනාගාමි වෙන්න බෑනේ. අනාගාමි කෙනෙකුට රාගයක් ඇති වෙන්නේ නෑනේ. එහෙනම් මේක දැනුමක්. මේක මේ අනාගාමි ඵලයට අදාළ දැනුමක් මගේ ළඟ තියෙන්නේ. ඵලයක් නෙමෙයි ආ දැනගන්න එපාය. කවුරු හරි දෙනවනම් දෙන්න ගන්නවනේ. කිසිම සීමාවක් නෑනේ. පමණ දැනගෙන ඉන්න නෑනේ. අවශ්‍යතාවයට අවශ්‍ය දේ විතරක් අරගෙන අනිත් ටික ප්‍රතික්ෂේප කරන්නේ නෑනේ. එනා ලෝභකම මසුරුකම තියෙන එයා තුළ සම්මාදිටියක් නැහැ නේ. එයා දැනගන්න එපා. එයාගේ ඇසිරින් රටාව තුළින් ඒ සාතික ඇත්තද බොරුද කියලා. තමන් දැනගන්න ඕනේ මෑණි. මේ ලෝකේ ජීවත් වෙන්න මොනවද ඕනේ? විලිවා ගන්න ඇඳුමයි බත් පාර්සලයි විතරයි ඕනේ. තුනක් නෙමෙයි. දවල් අපි ඉන්නවද කියලා දැන් කවුද දන්නේ? රැ ඉන්නවද කියලා දැන්ට එකක් ඕනේ. රෙදි කැල්ල තිබුණා නැති. කොච්චර ධර්මයේ ශ්‍රවණය කළා තිබුණත් උපාසක මාසේ තාම රාහතුන්නේ නැහැ නේ. තව තියෙනවා ඇදෙන්න. අඩුපාඩු තියෙනවා. අනවබෝධ වෙච්ච තැන් ඒ නිවැරදි නොවෙච්ච තැන් තව තියෙනවා. ඒ ඇදෙන්න. මේ ඇදෙන්න ඇදෙන්න ටික උඩට. ඒක අර දවසක් අර දවසක් හරි ශ්‍රවණය කරන එක නවත්තන්න ඕනේ නැහැ. අපේම එකක් නෙමෙයි කහගේ හරි එකක් ආන්න ඕනේ. ජීවිතේ ගැලපෙන මොනවරි එකක් නිතරම ශ්‍රවණය කරන්න ඕනේ. ඒවා කතා කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. ඒවා මේ ගනුදෙනු කරන්න ඕනේ. පරිශීලනයේ තුල තමයි ඒක වැඩෙන්නේ. රාග සිටිවිල්ල ඇවිල්ලා මම දැනගන්නවනේ. ඔව්. එතනට වෙනකම් කර්මය හැදෙනවා. ඒක එන්නේ උපාසක මාතේ හේතුව නිසානේ. දැන් විනාඩි 10කින් මට ද්වේෂයක් එන්න තියෙනවා. හැබැයි විනාඩි 10කින් එන්න තියෙන බව දැන් මම දන්නේ. හැබැයි විනාඩි 10කින් එන්න තියෙනවා නම් විනාඩි 10කට එන්න හේතු සැකසෙනවනේ. වේව්ස් එකක් හැදෙනවනේ. ඒක මම හදපු එකක් නෙමෙයිනේ. ඒතකොට කොහොමද ඒ කර්මය මට අයිති වෙන්නේ? හැබැයි ඒක අවිද්‍යාවේ මම මගේ කරගත්තක් වෙලේ ඉඳලා තමයි ඒකට මට මේ කර්මය හැදෙන්නේ. ඒකයි බුදුහාමුදුර කියන්නේ ඇදෙන එක කර්මය අපට අයිති නැත්තම්. ඇදෙන එක දැනගන්න එකත් අපට අයිති නැත්තම්. අර දැනගත්තට පස්සේ මගේ කරගත්තට පස්සේ නම් මේ ප්‍රශ්නය එන්නේ ඇයි ඒක කරගන්නේ? එතන 100 ගිටියම ප්‍රශ්නේ විසඳෙනවා. ඇදෙන එකත් මගේ නෙමෙයි, දැනගත් එකත් මගේ නෙමෙයි, දැනගත්තට පස්සේත් අයිතිකාරයත් මම නෙමෙයි. එයා රාත් වෙනවා. එයා ඒකාන්ත වශයෙන්ම පිරිනම් පානවා. දැන් වෙලා තියෙන ප්‍රශ්නය සංසාරයෙන් අපට හේතුඵල ධාමට අනුව කර්ම හදනවා. දැන් හදරයට එන්න තියෙන සිටිවිලි ටික තීරණය වෙලාද නැද්ද? තීරණය වෙලා. දැන් මේක හැයගෙන යනකොට පය දෙකක් විතර ඕම ඉන්නකොට කකුල් කැක්කුමයි පරක් වෙන යන්නත් ඕනේ ආන්දරෝක නවත්තන්නේ නැද්ද? දැන් පටි කැඩෙනවා. ආන්දරෝ මේක කියවනවා ඉවරයක් නැන්නේ මේක මේ පොඩ්ඩක් නේ අපිට විවේකද යන්න තියෙනවනේ දුර. දැන් ගැටෙනවා, දේශේනවා. තක් විරුද්ධයි. ආ හොඳයි ආ මේ නැවත අම්බෙම. එහෙම කියනකොට මම ආයෙක නෑ. එතකොට මේ උපාසක මාත්‍යා මේ අවිද්‍යාව නෑ ආන්දරෝ මේ අපි මේ ලබන සතියේ මේ අපව එනවා. ඒ කියන්නේ අපව එනවා දැන් ඇති කියන. එතකොට කියන මේ පටිච්ච සමුප්පාදය කියන්නේ කියලා ආයෙක පටන් ගන්න. එතකොට මේ ප්‍රශ්නේ තොන්නම. ඒ උපාසක මාත්‍යා මේ කියන ද්වේෂය පටිගය මේ කියන ගැටීම තිබුණාද නැද්ද? පැය දෙකකට පස්සේ ඒවා තිබුණා. ඒවා උපාසක මාත්‍ය තීරණය කළාද ඇදුවද නැහැ. ඒවා තිබුණා, ඒවා හැදුනා. දැනෙනවා දැන්. දැනෙනකොට අනේ ආම්බුර අපට වද දෙන තරම් අපරාධ මේ වගේ කට අපේ මෝඩකම ඇයි ආවේ? දැන් මේක මගේ. මෙතන තමයි කර්ම හැදෙන්නේ. මෙතන තමයි වැරදිච්ච තැන. බුදුහාමුදුර කියන මේක විතරක් අදන්ද අරව හදන්න එපා. ඒවා අපේ නෙමෙයි. මේක විතරයි අපේ උනේ. මෙතන විතරයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. උපාසක මාත්‍ය මායින් වල අයිති නෙමෙයි අතරින් ඕනේ. ඔප්පු අයිති අතරින් ඕනේ. ඇත්තටම හිඩම පිළිබඳ මිනිස්සු බැඳිලා නැහැ. මගේ නමින් ඔප්පුව තියෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ. පොඩි කැල්ලයි තියෙන්නේ අත්තරින්. කවුරු හරි කියලා මායින් මනිනවද? අඟලට ඒවා අදනවද? නැහැ. මායින් අමතක මිනිස්සු සමහර ඉඩම්වල මායින් දන්නේ නැහැ. හැබැයි මෙතන ඉඩමක් තියෙනවා අය. ඉඩම නම් දන්නේ නැහැ. තියෙනවා. ඒ තියෙන එක මගේ. අන්න එතනයි හදන්න තියෙන්නේ. පොඩි දෙයයි හදන්න තියෙන්නේ. මගේ කරගත්ත පොඩි දණ එතනයි තියෙන්නේ. ගොඩාක් කට්ටිය ඉන්න ඉඩම්වල මේ අයිතිය තියාගෙන ඉන්නවා. හැබැයි එයාගේ මායින් එයා දන්නේ නැහැ. මාත්‍යමේ මේක ඊශාන පැත්තේ මායිම ඒක නම් මේ පැත්තේ තමයි තියෙන්නේ. එතකොට ආ මේක මගේ ඉඩමනේ. අර මගේ කියන ප්‍රශ්නේ විතරයි ආඩ තියෙන්නේ අත්තරින්න. අර ඔක්කොම අත්තරිලා තියෙන්නේ. ඒවා ආයි අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මිනිසුන්ට මේක සරල වැඩි උපාසන මාත්‍ය. සරල වැඩි නිසාද දන්නේ මේ රාතන් වංශලා බී වෙන්නේ. ලක්ෂ 500ක් විතර වියදම් කරලා ඔළුවෙන් ඉතගෙන අවුරුදු 5ක් විතර වඩන්න තියනවා නම් මං හිතන්නේ මීට වඩා රාතන් වංශල දී වෙනවා. අමාරු වෙන කොමර ගොඩ යනවා මිනිස්සු. ලේසි වැඩි නිසා කවුරුත් ගොඩ යන්නේ නැහැ. බුදුහාමුදුරු අනුකම්පා කළා වැඩි කියලා තිතෙනවා.